නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන භාවනා යෝගියා තාපසයා තමන්ගේ ප්‍රදේශය කමඨාණට තමන්ගේ මාර්ගයට ගැළපෙන සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව. ඇයි මේ කාරණාව අද විශේෂයෙන් විශේෂ දවසක් වගේ සලකන මේ වගේ දිනයක අපි සාකච්ඡා කරන්නේ කියලා බැලුවොත් අපි වාසය කරන සේනාසනය, අපි වාසය කරන රක්ෂිතය, අපගේ කුටිය, අපගේ පරිසරය අද අපේ නිවීමට අපේ කමඨාණට විශාල බාධක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අපගේ කුටිය තුල පරිභෝජනය කරන අනන්ත අප්‍රමාණ බඩමුට්ටු අද අපේ කමඨාණට බාධකයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භාවනා යෝගයා සුදුසු ප්‍රදේශයක වාසය කළ යුතුයි. හැබැයි එහෙම ප්‍රදේශයක් කවුරුත් අපි අදලා දෙන්නේ නැහැ. එහෙම ප්‍රදේශයක් මීමත ඔයා ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ ප්‍රතිරූප දේශය අපි කොහොමද හඳුනාගන්නේ කියලා බැලුවාම අපි ජීවත් වෙන පරිසරයේ තුලින් ඒකින ප්‍රතිරූප දේශය නිර්මාණය කරගත යුතුයි. එහෙනම් මේ කමඨාන අද අපි හැමෝගෙම මාර්ගයට විශාල ශක්තියක් ධෛර්යයක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භාවනා යෝගියා තමන්ගේ කුටිය තුල ජීවත් වෙනකොට ඒ පරිසරය ඇසිරෙනකොට රක්ෂිත භූමියේ වාසය කරනකොට මේ භාවනා යෝගියාට කැමැත්ත අකමැත්ත කියලා කාරණා දෙකක් එනවා. මේ ප්‍රදේශයේ ගස් වැඩි, එවන වැඩි, මේක සීතලයි, මේ ප්‍රදේශය හොඳයි. මේ ප්‍රදේශයේ ගස් අඩුයි, මේ ප්‍රදේශයේ ගල් වැඩි, මේ පැත්තේ වතුර නැහැ, එහෙනම් මේකේ අගුණයි. දැන් මේ කැමැත්ත අකමැත්ත මත අපේ සුදුසු ප්‍රදේශය දැන් නුසුදුසු ප්‍රදේශයක් බවට පත් වෙලා සීතල වැඩි නම් අවුව තියෙන ගස්කොළන් අඩු තැනට අපි කැමති වෙනවා. දැන් මේ සීතල ප්‍රදේශයේ ගස්කොළන් තියෙන පරිසරය දැන් අපට නුසුදුසු ප්‍රදේශයක් වෙලා. අපි සීතලට කැමති නම් වනයේට කැමති නම් රස්සිතේට කැමති නම් ගස්කොළන් වලට ඒ පරිසරයට කැමති නම් ඒ ගල් වැඩිපුර තියෙන ගස් අඩුවෙන් තියෙන වියලි වාගේ තියෙන වතුර නැති ප්‍රදේශය දැන් අපිට සුදුසු නැති ප්‍රදේශයක් වෙලා නේද? තපස්වරු කී දෙනෙක්ගේ කුටිය තුල බඩමුට්ටු ඒගොල්ලන්ට අපහසුතාවයක් වෙලාද? මෙතනින් යන්න බෑ, මේක වදිනවා. අතනින් යන්න බෑ, ඒක වදිනවා. මේක අයින් කරගන්න විදියක් නැහැ. මේකේ අයිතිකාරයා මේක ගෙනියන්නේ නැහැ. මේවා එතනින් තියන්න ඕනේ, මෙතනින් තියන්න ඕනේ. මේක ලොකු කරදරයක්. එහෙනම් අද අපි පරිභෝජනය කරන අනන්ත ප්‍රමාණ භෞතික වස්තුන් අපගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බාධකයක් වෙලා තියෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා මේ තාපසයා මේ පරිසරය කොහොමද මේ සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගන්නේ? මේ පරිසරය අපේ නිවීමට ගැළපෙන විදිහට කොහොමද මේක නිවැරදි කරගන්නේ? මෙන්න මේ කාරණාව පිළිබඳව මනා අවබෝධයකින් සිටිය යුතුයි. එහෙනම් Tamanta කෝප්ප දෙකක් දිනවා. පැන් කෝප්ප එක කෝප්පයක් තිබුණාම ඇති, කෝප්ප දෙකක් තිබුණාම එක ටිකක් කරදරයි. එකක් දන් දෙනවා, නැත්නම් අස් කරනවා, නැත්නම් දාන ශාලාවට ගින් තියනවා. දැන් කෝප්පේ පිළිබඳව දිට්ඨිය තුල දැන් ප්‍රතිરૂප දේශය ඇදිලානේ, සුදුසු ප්‍රදේශය ඇදිලානේ. කොට හතරක් තිනවා, මේක නඩත්තු කරන්න අපහසුයි. එකක්ද දෙකක්ද අවශ්‍ය, ඒක තියාගත්තා, ඊටු ටික නිදාස් කළා. ප්‍රතිરૂප දේශය දැන් නිර්මාණය වුණා. සිවුරු හතක් තිනවා, මේක අවුවට දාන්න ඕනේ, මේක ඕදන්නට ඕනේ, මේක පිළිවලට නවන්නට ඕනේ, පුස් ඇදෙනවා, කපුරු බෝල දාන්න ඕනේ. සති දෙකෙන් දෙකට අවුවට රත් කරලා ගන්න ඕනේ, මේක නඩත්තු හරි අපහසුයි. එහෙනම් අවශ්‍ය එකක්ද දෙකක්ද ඒක තියාගත්තා, ඊටු ටික නිදාස් කළා. දැන් ප්‍රතිરૂප දේශය ඇදෙන්නේ නැද්ද? එහෙනම් අනවශ්‍ය බඩමුට්ටු, අවශ්‍ය නැති දේවල් අපි එකතු කරනකොට අපි ඉන්න ජීවිතය, අපේ ගතකරන්නේ ඒ වාසය කරන ප්‍රදේශය සංකීර්ණ කරනකොට, කාර්යබහුල කරනකොට අපගේ සුදුසු ප්‍රදේශය නුසුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා. එහෙනම් අපි එකතු කරපු නිසා නෙමෙයි මේක වෙනස්ුනේ, නුසුදුසු දේවල් එකතු කරපු නිසා. බඩමුට්ටු පිරිච්ච නිසා නෙමෙයි මේක නුසුදුසු ප්‍රදේශයක් උනේ, අනවශ්‍ය දේවල් එකතු කරලා පුරවගත්ත නිසා. දැන් මේ අවබෝධය අපට ආවම දැන් මේ වාසය කරන කුටිය, මේ සේනාසනය අපට පුළුවන්කම තියෙනවා ප්‍රතිરૂප දේශයක් බවට පත් කරගන්න. හැම මොහොතක් ගානේ තාපසයා තමන් ජීවත් වෙන ප්‍රදේශය තුළ තමන්ට පේන දේවල් වලින් පරිසරය හදන්නට ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන තාපසයා තමන් ජීවත් වෙන ප්‍රදේශය තුළ හැයින දේවල් තුළින් පරිසරය නිර්මාණය කරගන්නට ඕනේ. ශබ්දයෙන් සුදුසු ප්‍රදේශය නිර්මාණය වෙනවා. පේන දේවල් වලින් සුදුසු ප්‍රදේශය නිර්මාණය වෙනවා. ඇයි මේවා අපිට කමටන් වඩනකොට තේරෙන්නේ නැත්තේ? අවලක්ෂණ දේවල් තියෙනවනම්, ගැටීමට අදාළ දේවල් තියෙනවනම්, ඇලීමට අදාළ දේවල් තියෙනවනම්, බඩු බාහිරාදයන් නිසා කම්පනය පීඩනයක් අපේ චරිතයට අපේ ජීවන රටාවට තියෙනවනම්, ඇයි අපි ඒක සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගන්නේ නැත්තේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භාවනා යෝගියා තමන්ට පේන මේ නාම රූප වලින්, මේ පේන සෑම බඩු මුට්ටු වලින්, තමන් සතුව තියෙන සෑම උපකරණ තුලින් තමන්ගේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගත යුතුයි. මොනවා කතා කළත්, මොනවා ශ්‍රවණය කළත්, ඒ හැම දේ තුලින්ම පතිරූප දේශේම නැත්තම් සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගත යුතුයි. සත්‍ය කතා කරලා බලන්න, සීලයට විනයට ගැළපෙන කතා කරලා බලන්න, පරුසවාච පිසුනවාච සම්පප්පලාප වලින් වැළකිලා කතා කරලා බලන්න, දෙතිස් කතා වලින් වැළකිලා කතා කරලා බලන්න, අපේ වචනයෙන් කොහොමද පතිරූප දේශය හැදෙන්නේ කියලා. කතාව තුලින්, වචනය තුලින්, අදහස් තුලින් අපේ සුදුසු ප්‍රදේශය නිර්මාණය වෙලා විනයට අනුව ජීවත් වෙලා බලන්න, අහිංසකව ජීවත් වෙලා බලන්න, කීකරුව ජීවත් වෙලා බලන්න, නියතමානිව ජීවත් වෙලා බලන්න, යටහත් පාත්කමින් ඇසිරිලා බලන්න, දැන් අපේ චර්යාව තුළින් පතිරූප දේශය නිර්මාණය වෙලා නැද්ද? එහෙනම් අපේ චර්යාව තුළින් අපි සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා, අපිට පේන රූප වලින් සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා, කතා කරන කතා හැම එකක්ම අසත්පුරුෂ නම් ඒ වචන වලින් සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා, හැමදාම ප්‍රවෘත්ති ශ්‍රවණය කරනවා, අසුවලාට මේම වුණා, අසුවලා මේක ගත්තා, අසුවලා මෙතනදී ජීවිතස්සෙටපත් වුණා, ආවල්ද ගොඩනැගිලා කඩන් වැටිලා, දැන් මේ තොරතුරු ඇහෙන්න ඇහෙන්න මනස සංකීර්ණ වෙන්නේ නැද්ද? තොරතුරු සිටිවිලි වල එකතු වෙලා සිත කම්පණයටපත් වෙන්නේ නැද්ද? අනුන්ට අසාධාරණකම් ඇහෙනකොට අපි සරදියල් වාගේ පොළු අරගෙන ඒ ප්‍රශ්න විසඳන්න පෙළ ගැසෙන්නේ නැද්ද? නැති ද්වේෂයක් අදා ගන්නවා, නැති ප්‍රශ්න තමන්ගේ කර ගන්නවා, අනුන්ගේ ප්‍රශ්න නිසා කම්පා වෙනවා, හැසීම තුලින් සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා. තාපසයාට ප්‍රවෘත්තියක් අවශ්‍ය නැහැ. ප්‍රවෘත්ති කියන්නේම අනුන්ගේ විස්තර. තාපසයා මොකටද පත්‍ර බලන්නේ? රටේ තොටේ දේවල් අවශ්‍ය නැහැ. හම්බෙන දේ වළඳලා ඒ තාපසයා මාර්ගේ වඩන්න එපාය. රට රාජ්‍යවල ලෝකවල තියෙන විස්තර දැනගෙන එයා රට රාජ්‍ය ආදන්න නෙමෙයි පැවිදිුනේ, පිරිනිවන් පාන්න. එහෙනම් ප්‍රවෘත්තියක් නෙමෙයි ආන්න තියෙන්නේ, තමන්ගේ සිටිවිලි වල තියෙන දෝෂ ටිකයි ශ්‍රවණය කරන්න තියෙන්නේ. එහෙනම් මේ සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ තාපසයා තමන් දකින ඒ නාම රූප වලින් තමන්ගේ සුදුසු ප්‍රදේශය, නිවනට ගැලපෙන ප්‍රදේශය නිර්මාණය කරගත යුතුයි. තාපසයා කතා කරන වචන වලින් තමන්ගේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගත යුතුයි. විනයට අනුව, සීලයට අනුව ජීවත් වෙලා ඇසිරිලා චර්යාවෙන් තමන්ගේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගත යුතුයි. අපේ සිතවිලි මොනතරම් දුර්වල වෙලාද, අපේ සිතවිලි මොනතරම් දුස්සිය වෙලාද, අපි ලෝභයෙන් හිතනවා, ද්වේෂයෙන් හිතනවා, මෝහයෙන් කල්පනා කරනවා, රාගික දේවල් මෙනෙහි කරනවා, කෙලෙසයක් සිතවිල්ලකින් අටගන්නකොට ඒක කැමැත්තෙන් මෙනෙහි කරනවා නම් ඒ තාපසයා සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා. එහෙනම් මේ වෙනකොටත් වර්තමානයේ අපේ සිතවිලි වල මොනතරම් දෝෂ තියෙනවද, මොනතරම් අඩුපාඩු තියෙනවද, මොනතරම් දුර්වලකම් තියෙනවද? එහෙනම් අපි මානසික තත්ත්වයෙන් බැලුවාම අපි සුදුසු නැති ප්‍රදේශයක නේද මේ වාසය කරන්නේ? ඇයි මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්නේ නැත්තේ? මේ මිනිසත් බයවත් පිරිනිවන් පාන්න ඇයි අපට කැමැත්තක් පාළ වෙන්නේ නැත්තේ? මෙච්චර කාලයක් පංචකාම ලෝකේ අපි ජීවත් වුණා. ඇසපිනෙව්වා, දිවපිනෙව්වා, කනපිනෙව්වා, කයපිනෙව්වා, සිතපිනෙව්වා. දැන්වත් ඇයි මේක නිරෝධ කරගන්න, ඒ මානසිකත්වය නිර්මාණය කරගන්නේ නැත්තේ? මේක තමයි අපි අවසාන භවයේ අපි පිරිනිවන් පාන භවය. අපි මේ සංසාරයේ ගත කරන අවසාන මොහොත. ඇයි මේ මානසිකත්වයට අපිපත් වෙන්නේ නැත්තේ? අපි සංසාරයේ කොයි විදිහට ජීවත් වුණත් මොන වගේ වැරදි වැඩ කරුවත් මොනතරම් පංචකාම ලෝකේ බැබළුණත් දැන් අපට තේරෙන්නේ පාය අපි වයසට යනවා අපි ලෙඩ වෙනවා අපි මැරෙනවා මේ එකතු කරපු හැම එකක්ම තියලා යන්න වෙනවා නම්බු නාම අධ්‍යාපන සාතික පට්ටම් හැම එකක්ම තියලා යන්න වෙනවා ලෝකේ හැම දෙම අයිමි වෙනවා නම් අයිමි වෙන දෙයට හිමිකම් කියන්නේ ඇයි අපේ මොඩකම නිසා නේද අයිමි වෙන බව දැන දැනත් අපි හිමිකම් කියන්නේ අපේ දුර්වලකම් අඩුපාඩු නිසා නේද අනිත්‍යයි කියලා දැනගෙනත් මේක නඩත්තු කරන්න වෙහෙසන්නේ එහෙනම් අපි හැමෝම ජීවත් වෙලා තියෙන්නේ සුදුසු නැති ප්‍රදේශයක අපේ සුදුසු ප්‍රදේශය අපට අහිමි වෙලා ප්‍රතිරූප දේශය අපට අහිමි වෙලා අපි හැමෝම සුදුසු ප්‍රදේශයකට උරුමකාරිය වෙලා දැන් මේ මොහොතේ ඉඳලා මේ සේනාසනය තුල තමන් දකින දේවල් තුල තමන් හදාගත්ත සුදුසු ප්‍රදේශය සුදුසු ප්‍රදේශේ බවට පත් කරගන්න වචන වලින් දෙතිස් කතා තියෙනවා නම් ඕපදූප කතා කරනවා නම් සංඝ විවේචනය කරනවා නම් පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප ව්‍යාපාද වාච අපි තුල තියෙනවා නම් ඒ හැම දේ තුලින්ම සම්මා වාචාව තුල අපි සුදුසු නැති ප්‍රදේශයක ජීවත් වෙලා තේනවා දැන් සම්මා වාචාව කින කමඨාන තුලින් සුදුසු ප්‍රදේශයක ජීවත් වෙමු නිවනට ගැළපෙන දේ කතා කරන්න දෙතිස් කතා වලින් වැලකිලා කතා කරන්න අවශ්‍ය තැනට අවශ්‍ය දේ පමණක් කතා කරන්න දැන් අපේ ප්‍රතිරූප දේශය අපේ වචන වලින් අදාසලින් නිර්මාණය වෙලා නේද අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගන්න අනුන්ගේ සුදුසු ප්‍රදේශයක් ඒගොල්ලෝ නිර්මාණය කරලා දෙන එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා එහෙම නැත්නම් කවදරේ ප්‍රදේශය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඇයි අපි ටිකක් වෙහිලා ඒ ප්‍රතිරූප දේශය හදාගන්නේ නැත්තේ අපේ ජීවිතේ අපි පුරුදු වෙලා තියෙන්නෙම අපට ඕන විදිහට ඉතුවකාරකමෙන් උඩඟුකමෙන් මාන්නෙන් ඇසිරිලා ජීවත් වෙලා සුදුසු නැති චරිතයක ජීවත් වෙන්න. සුදුසු චරිතය තමයි ආර්ය චරිතය. ඒ චරිතයට අපි අකමැති නිසා නේද තාම මාර්ගඵලයක් නැත්තේ. අපේ චරිතයේ සුදුසු චරිතයක් බවට පත් කරගන්න එපාය. ඒ සුදුසු ප්‍රදේශයක අපේ චරිතය අපි අඩගස්සාගෙන ජීවත් කරවන්න එපාය. ඒ කමටාන අපි වැඩුවේ නැහැ මෙච්චර කාලයක්. සිතිවිලි වල දුර්වලකම් දෝෂ මොනතරම් අපට තේරුණත් ඇඟුණත් 100ට අවුණත් අපි ඒව එකක්වත් නිවැරදි කරගත්තේ නැහැ. අසුවලාගෙන් පලිගන්නේ කොහමද? අසුවලාට පාඩම් උගන්වන්නේ කොහමද? අසුවලාට කලින් මම රාත් වෙන්නේ කොහමද? එයා මාර්ගඵලයක් ඉන්නවල ඒක එහෙම වෙන්න බෑ. එයා තුල අඩුපාඩු මම දකින්නවනේ. අනුන්ගේ මාර්ගඵල ප්‍රතික්ෂේප කරනවා. අනුන්ගේ අවබෝධ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මම අවබෝධයටපත් වෙන්නේ නැති අය කියලා කවදාවත් වාඩි වෙලා කල්පනා කරන්නේ නැහනේ. අනුන්ට බනින්න අනුන්ට දොස් කියන්න මම දක්ෂයි. ඒ දොස් කියන මාව අදාගන්න මම අදක්ෂයි. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? මෙන්න මේ දුර්වලකම් ටික නිවැරදි කරගන්න ඕනේ. මේ මිනිසත් බයවත් පිරිනිවන් පාන්න නම් අපි අඩුපාඩු හදාගන්න දැන් ඉඳලා මේ කමටාන අපි වඩන්න ඕනේ. තපස් ජීවිතය තුළ හැම මොහොතක් ගානේ අපේ සුදුසු ප්‍රදේශය අපි නිර්මාණය කරන්න ඕනේ. පේන දේවල් තුළින් අපේ සුදුසු ප්‍රදේශය අපි නිර්මාණය කරගන්න ඕනේ හැයෙන දේවල් තුලින් අපේ ප්‍රතිරූප දේශය සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගන්න ඕනේ අපේ අදහස් වලින් අපි කතා කරන වචන වලින් අපේ ප්‍රතිරූප දේශය සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගන්න ඕනේ අපේ චර්යාව තුලින් විනය තුලින් යාපත් ඇසිරීම තුලින් අපේ ප්‍රතිරූප දේශය අපේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කර ගන්නට ඕනේ අපේ චෛතසික වලින් සම්මා සමාධියෙන් සම්මා සතියෙන් අපේ ප්‍රතිරූප දේශය අපි නිර්මාණය කරන්නට ඕනේ මේ කමඨාන මේ ආකාරයට වඩන්නේ නැතුව අපිට මේ මාර්ගය සම්පූර්ණ කරන්න බෑ සසර දුක නිවා ගන්න බෑ මේ භවයට අපට පිරිනිවන් පාන්න බැරි වෙනවා තවත් භවයකට යන්න සිද්ධ වෙනවා මේ සම්බුද්ධ ශාසනයේ අවුරුදු 2600ක් ආව නේද? ඇයි තාම අපට පංචකාම ලෝකය බැරි ගැවුනේ නැද්ද? ගෙවල් අදලා විඩාවටපත් උන්නේ නැද්ද? කසාද බැඳලා බැඳලා මේ ලෝකේ බඳින්න කෙනෙක්වත් නැහැ. ඒතර මුළු ලෝක සත්‍යයම බැඳලා ඒත් මේ මගුල් ජීවිතය තුළ අපට විඩාවක් ඇති උන්නේ නැද්ද? මේ ලෝකේ දරුවෙක් නොවෙච්ච කෙනෙක් නැහැ. මේ කෝටි 800ම වර්තමාන අපේ දරුව තමයි පෙර සංසාරේ. ඒ දරුවන්ට කිරි දීලා නලවලා උගන්නලා උරතල් කරලා අපිට බැරි ගැවුන්නේ නැහැ නේද? හැම භවයේම රජකම් කරලා අම්බ කරලා එකතු කරලා එකතු කරලා පෝසත් වෙලා තාම අපට මේ මුදල් දකින්නකොට වමනේ යන්නේ නැහනේ. රත්තරන් මුතුමැණික් දන්න දකින්නකොට අපට කලකිරෙන්නේ නැහනේ. කලන්තය දෙන්නේ නැහනේ. ගෙවල් ඇදිලා තාම අපට වේසක් දැනෙන්නේ නැහනේ. ඇයි තාම අපි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? සංසාරයේ මෙච්චර දුක් විඳලා මේ තරම් විඩාවටපත් වෙලා මේ තරම් බැරි ගැයලා තාම යථාර්ථය තේරුම් ගන්න අපි අපෝසත් උනානේ. මොනතරම් අනුවණකමක් අපි ඉඳලාද? මොනතරම් දුර්වල විදියට අපි ජීවත් වෙලාද? මේ අඩුපාඩු හැම එකක්ම මේ මාන ජීවිතය තුළ අපි නිවැරදි කරගන්නට ඕනේ. මේක මගේ පිරිනිවන් පාන භවය. ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ මේ මිනිසත් භවයේ මම පිරිනිවන් පානවා. ඒ ඉලක්කයට අපි ගමන් කරන්න ඕනේ. හැම මොහොතෙම මේ දකින හැම රූපයක් තුළම හැම වර්ණයක් තුළම අපේ තපස් ජීවිතයේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. හොඳ දෙයක් ශ්‍රවණය වුණත් නරක දෙයක් ශ්‍රවණය වුණත් මොනම දෙය හැවුණත් හැම ශබ්දයක් තුළම හැම අදහසක් තුළම හැම වචනයක් තුළින්ම හැම සිතුවිල්ලක් තුළින්ම අපේ පතිරූප දේශයේ සුදුසු ප්‍රදේශය අපේ නිවනට ගැලපෙන ප්‍රදේශය ඒ ශබ්දය තුළින් නිර්මාණය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. පිරිනිවන් පානකම්ම අපි කතා කරන හැම වචනයක් තුළින්ම ප්‍රකාශ කරන හැම අදහසක් තුළින්ම නිවනට ගැලපෙන ඒ ප්‍රතිරූප දේශේ අපේ වචනවලින් අපේ කතාව තුළින් නිර්මාණය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒකට දෙතිස් කතාවෙන් වැළකෙන්න ඕනේ. ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ චරිතයෙන් අපේ ඇසිරීමෙන් ඒකෙන නිවනට ගැලපෙන සුදුසු ප්‍රදේශය නිර්මාණය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. හැම චෛතසිකය තුළින්ම හැම සිතුවිල්ල තුළින්ම හැම කල්පනාවක් තුළින්ම අපේ සුදුසු ප්‍රදේශය ඒ මනස තුළ ඒ ප්‍රදේශය නිර්මාණය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එයා තමයි ආර්ය ශ්‍රාවකයා, තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයා. එහෙනම් අපි සුදුසු නැති ප්‍රදේශයක් නිර්මාණය කරනවා. ඇස් වලින් දකින දේවල් තුළ රාගය වඩනවා, ලෝභය වඩනවා, ద్వේෂය වඩනවා. අපි තපස් ජීවිතය තුළ සුදුසු ප්‍රදේශය විනාශ කරලා නුසුදුසු ප්‍රදේශයක් නිර්මාණය කරනවා. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ සරණ යන කෙනෙක් නෙමෙයි. අපි මායා සරණ යන කෙනෙක්, සසරේ සරණ යන කෙනෙක්, භව සරණ යන කෙනෙක්. එහෙනම් අපි තුල බුද්ධං සරණං ගච්ඡාමි නැ, ධම්මං සරණං ගච්ඡාමි නැ, සංඝං සරණං ගච්ඡාමි නැ, භව සරණං ගච්ඡාමි තියෙන්නේ, සසරණ සරණං ගච්ඡාමි තියෙන්නේ, අපි තුල කෙලස් සරණං ගච්ඡාමි තියෙන්නේ. අපි සම්පූර්ණයෙන් කන පිට මේ යන්නේ. අපේ දුර්වලකම් අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි මේ මිනිසත් භවේවත් මේවා හදාගන්න අපේ සිතට, අපේ විඥාණයට, අපේ භවයට අපි අනුකම්පා කරන්න ඕනේ. අනේ මේ සත්‍ය හැමදාම ඉපදිලා වළං වලින් ගුටි කන්නේ නැති, ඉදල් වලින් ගුටි කන්නේ නැති, 55 වෙනකම් මාන්සියලා අම්බ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්න ඇති, ඒ දරුව ලොකු මාත් වෙලා අතපය අයිය වෙලා ඒගොල්ලන්ගෙන් ගුටි කාලා මෙයා මාළු මඩම් වල ඉන්නේ නැති, ගෙවල් අදලා ඒ ගෙවල් අයිති කරගෙන ගාල එලවන්නත් ඇති, මේ තරම් සංසාරේ බැරි ගැයිලා ගුටි කාලා අතරමං වෙලා විඩාවටපත් වෙලා අනේ මේ සතාට, මේ සත්‍යයට මෙතනවත් පිරිනිවන් පාන්න මං උදව් කරනවා, මේ මිනිසත් භවෙවත් මෙයාට යාපතක් කරනවා, තමන්ට අනුකම්පා කරන්න ඕනේ ඉසෙල්ලාම. තමන්ගේ මිනිසත් භවයට නැති මෛත්‍රියක්, තමන්ගේ මිනිසත් භවයට නැති අනුකම්පාවක්, තමන්ගේ මිනිසත් භවයට නැති කරුණාවක්, දයාවක් අපි භාවනාවක සේ ලෝකයට වැඩුවා මේක වැඩෙයිද? තමන්ට නැති එක කොහොමද අනුන්ට දෙන්නේ? තමන්ගේ භවයට අනුකම්පා කරන්න, තමන්ගේ භවයට අනුකම්පා කරන්න, තමන්ගේ මිනිසත්කමට අනුකම්පා කරන්න, තමන් මේ යන සසරේ ගමනට අනුකම්පා කරන්න, ඉසෙල්ලාම තමන්ට රාත් වෙන්න අනුකම්පා කරන්න. තමන්ගේ දුර්වලකම් අඩුපාඩු හදාගන්න අනුකම්පා කරන්න. එහෙම නැතු අපි ලෝකෙට මොනතරම් පිංකම් කරුවත් වැඩක් නැහැ. ලෝකයට මොනතරම් උදව් කෙරුවත් වැඩක් නැහැ. මොනතරම් ගැඹුරු සීලයක් ආරක්ෂා කළත් වැඩක් නැහැ. හේතුව තමන්ට නැති අනුකම්පාවක් ලෝකේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. දැන් අපි හැමෝම දන්නවා අපි ජීවත් වෙන්නේ සුදුසු ප්‍රදේශයකද එහෙම නැත්නම් නුසුදුසු ප්‍රදේශයකද කියලා. කාන්තාවක් දකිනකොට අනේ පෙරභවයේ මගේ අම්මා, අනේ පෙරභවයේ මගේ සහෝදරිය, අනේ පෙරභවයේ මගේ දරුවා මෙන්න මේ ආකාරයට දකිනවනම් එයා සුදුසු ප්‍රදේශයක ජීවත් වෙනවා. දැක්කගම රාගය හිතෙනවා නම්, අඩුපාඩු දැනෙනවා නම්, විවේචනයක් දැනෙනවා නම්, පටිගියක් ඇතෙනවා නම්, එයාට පේන දර්ශනය තුල එයා සුදුසු නැති ප්‍රදේශයක වාසය කරනවා. දැන් අපේ කුටිය සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගනිමු. අපි වාසය කරන රස්සිතය සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගනිමු. මේ පූජා භූමිය ආරණ්‍ය අපේ පිරිනිවන් පාන සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගනිමු. ඇස කන දිව නාසය සමසිතෙන්ම අපි ආයතන හය තුලින්ම සුදුසු ප්‍රදේශ නිර්මාණ කරගත යුතුයි. හැම ආයතනයක්ම සුදුසු ප්‍රදේශයක පැවතිය යුතුයි. එහෙම වුණොත් තමයි මේ තාපසයා මේ භවයේ පිරිනිවන් පාන්නේ. නැත්තම් නැවත නැවත ඉපදෙනවා. අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ අඩුපාඩු තිබුණා, අනන්ත අප්‍රමාණ දුර්වලකම් තිබුණා. අපි පරිභෝජනය කරන භාණ්ඩවල වටිනාකමට, ඒ උපකරණ වලට අපි ඇලිලා බැඳිලා, ඒව අල්ලාගෙන නඩත්තු කරගෙන අපි සුදුසු නැති ප්‍රදේශයක වාසය කරන්න අපි පත් වුණා නේද? දක්ෂ වුණා නේද? දැන් මේ අදක්ෂකමේ දුර්වලකම තේරුම් අරගෙන, ඒ හැම දෙයක්ම අනිත්‍යයි කියලා තේරුම් අරගෙන, ඒ වටිනාකම් සිටිවිලි වලින් මානසික අත්හැරලා දැන් සුදුසු ප්‍රදේශය නිර්මාණය කරන්න කාලය පැමිණියා. අපි හැමෝටම පිරිනිවන් පාන්න, අපේ ඉපදීම නවත්තන්න, අපේ කුසලයේ අපට පහළ වුණා. එහෙනම් දැන් මේ පේන දේවල් වලින් සුදුසු ප්‍රදේශයේ පතිරූපදේශය නිර්මාණය කරන්න, මේ ඇසිරෙන චරිතය තුළින් පතිරූපදේශය නිර්මාණය කරන්න, ඒ ඇහෙන ශබ්ද වලින් ලෝභ දේශමෝ වඩන්න එපා, ඒ ශ්‍රවණය තුළින් ඒ ශබ්දය තුළින් පතිරූපදේශය නිර්මාණය කරන්න, හැම සිටවිල්ල තුළින්ම පිරිනිවන් පාන සුදුසු ප්‍රදේශය නිර්මාණය කරන්න, මේක සතර ඉරියව්වෙන් කමඨාණක් වශයෙන් වඩන්න. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පුරුදු පුහුණු කරන ආර්ය ශ්‍රාවකයා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇස කන දිව නාසය සමසිත තුළින් එයා තමන්ට සුදුසු ප්‍රදේශය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරපු ඒ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ වාසය තුළින් එයා සියලු කෙලෙස් නිරෝධ කරනවා. නිරෝධ වන කෙලෙස් වලට සාපේක්ෂව නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. දැන් අපිට පෙරපින් පාළ වුණා, පෙර කුසල් පරිසම් දුන්නා, අපගේ මිනිසත් භවයේ නවත්තන්න, හිපදීම නවත්තන්න, අවසාන බණපදය, අවසාන කමඨාන හදවැනි දවසක මේ මොහොතේ අපේ කන්වලට ඇසෙන්නට ඒ අවස්ථාව පාළ වුණා. එහෙනම් මේක අපේ මිනිසත් භවයේ අවසාන ධම්මපදය, අවසාන කමඨාන, අවසාන සූත්‍රය, අවසාන භාවනාව, මේක මේ විදිහට වඩලා පුරුදු පුහුණු කරලා මේක තුල අපේ සියලුම කෙලෙස් ටික නිරෝධ කරගෙන අපි සසරෙන් එතර වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂකම අපි ගුණයක් ලෙස වඩන්න ඕනේ. එහෙනම් මේ කමඨාන, මේ භාවනාව, මේ අවවාදයේ අනුශාසනාව හොඳට සිතේ ධාරණය කරගෙන දැන් ඉඳලා ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප වන්න ගන්ධ රස ඕජායක ගනුදෙනු කරනකොට හැම තප්පරයක් ගානේ, හැම මොහොතක් ගානේ අපගේ ඇස කන දිව නාසය සමසිතෙන් ඇසෙන් පේනකොට පේන දේවල් තුළින් සුදුසු ප්‍රදේශය නිර්මාණය කරලා, ඇහෙන දේවල් තුළින් සුදුසු ප්‍රදේශය නිර්මාණය කරලා, කතා කරනකොට හැම වචනයක් ගානේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරලා, ජීවත් වෙන හැම මොහොතක් ගානේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරලා, සිටවිල්ලක් ගානේ සුදුසු ප්‍රදේශය නිර්මාණය කරලා, මේ ලබාපු මිනිසත් භවයේ අපි හැමෝම rahat වෙලා පිරිනිවන් පාන්න, මේ කමඨාන, මේ දේශනාව, මේ තුලින් ලබා ගත්තව අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.